නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින මමත්වය ගැන. මේ කාරණාව සිළුම තපස්වරුන්ට විශේෂ කාරණාවක්සේ අපට ඇඟෙනවා. ඒකට හේතුව තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මේ පිරිසිදු නිර්මල ධර්මය මේ ලෝකේ සෑම නාම රූපයක් තුලම වර්ණගන්ධ රස ඕජාවක් තුලම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සෑම භූතයක් තුලම පැවතුනාට මේ ධර්මයේ දකින්න දකින්න මේ ධර්මයේ ස්පර්ශ වෙන්න වෙන්න අවබෝධයේ දැනුම ප්‍රමාණිකුලව තමන් තුල පෝෂණය වෙන්න වෙන්න මේකින මාන්නයත් ඒක තුල වැඩෙනවා. එනම් මේ මාන්නය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වැඩිලා කවදරි දවසක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යටපත් කරගෙන අවිද්‍යාවෙන් එයා සම්පූර්ණයෙන්ම උම්මත්තක ස්වභාවයට පත් වෙනවා. මාර්ගයේ වඩන අනන්ත අප්‍රමාණ යෝගීවරු තපස්වරු මෙන්න මේ මුලාවට පත් වෙනවා. අපට මතකයි පුංචි කාලේ ධ්‍යාන භාවනා වඩනකොට ඒ ධ්‍යානවල පවා මේ ප්‍රශ්නේ තිබුණා. සමහර දේවල් වැටහෙනකොට සමහර දේවල් තේරෙනකොට අනේ මේක මට තේරුණා, දැන් මම මේක ජයගත්තා, මම මේක ඉවර කළා, මම මේක කොමරි ජය අරගෙන මේක වඩලා නිමාව දැක්කා, දැන් මේ හැකියාව මේ දක්ෂකම මන් තුල තියෙනවායි කියන මාන්නය නිසා ගොඩාක් කාරණා ඒ ධානය තුල අපට දැනෙන්නේ නැතුව යනවා. ඒකේන අවබෝධයේ පරිපූර්ණත්වයට පත් නොවි ඒක අඩමානෙන්ම පවතිනවා. මෙන්න මේ වගේ දුර්වලකම් ආර්ය මාර්ගය තුළ අනන්ත අප්‍රමාණ පවතින නිසා ගොඩාක් ශ්‍රාවකවරු මේ වගේ මම්මුලා වෙලා ඉන්නවා. තමන් තුළ මාන්නය පවතින බව තමන් නොදැනුවත්ව ජීවත් වෙනවා. මේ කියන ඇසිරීමට, මේ කියන චර්යාවට, මේ කියන සිතවිල්ලට, මේ කියන මානසිකත්වයටත් මාන්නයක් තියෙන බව දන්නේ නැතුව මොනතරම් අද ලෝක සත්‍යය මුලා වෙලා අතරමං වෙලා ඉන්නවද? අපේ ජීවිතේ අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අනන්ත අප්‍රමාණ මාන්නය වැඩෙනවා. මම භාවනා යෝගිය කියන මාන්නය ගොඩාක් අයට නැද්ද? මම දසසිල් රකින්නවා, පන්සිල් රකින්නවා, මම මේ වගේ සිල්වත් ගුණවත් කියන මාන්නය නැද්ද? ඒ මාන්නය තියෙන නිසා නේද දුස්සීලය එලා දකින්නේ? අඩුපාඩු හැට නිඳා කරන්නේ, විවේචනය කරන්නේ තමන් තුළ තියෙන මාන්නය නිසා නෙමෙයිද? මේ පුංචි දේවත් අපට තේරෙන්න එපාය. පුතුජන ලෝකයේ තුල අපිත් පුතුජනයක් වාගේ ජීවත් වෙලා අනිත් අය හෙලා දකිනවා නම්, නිඳා අපාස කරනවා නම් අපි මොනතරම් දුර්වලද? පුතුජනයා මෙච්චර දුර්වල නෑ නේද? දුස්සීලයා කවදාවත් සිල්වතාට බැනලා නිඳා කරලා අපි ආලවත් නෑ නේද? එහෙම ඉතිහාසයේ කිසිම තැනක නෑනේ. දුස්සීලයා පුතුජනයා කවදාවත් සිල්වතාට වචනයක්වත් කියන්නේ දැක්කාම බයයි, ඒ පෞරුසත්වයට එයා බයයි, අනේ සිල්වත් තාන්දර මොකවත් කියන්න එපා කියලා කියන්න දෙයක් ආවත් ඒ මනුස්සයා කරබාගෙන ඉන්නවා. සිල්වතාගෙන් වැරද්දක් වුණත් අනේ සිල්වත් ස්වාමීන් වහන්සේ නම පුංචි දෙයක් නේද වැරදුනේ, ඒකට මොකවත් කියන්න එපා කියලා ඒක ආක බලාගෙන ඉන්නේ නැද්ද? එහෙනම් දුස්සීලයා කවදාවත් සිල්වතෙකුට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. අසත්පුරුෂයා කවදාවත් සත්පුරුෂයා එලා දකින්නේ හේතුව සිල්වත් භාවයට ගුණවත් භාවයට යා ගරු කරනවා, එයා බය වෙනවා, ඒ පෞරුෂත්වයේ ඉදිරියේ එයා නැගී සිටින්නේ. නමුත් සිල්වතා ගුණවතා හැමදාම අර දුස්සීලයා පුතේජනා එලා දකින්නේ නැද්ද? විවේචනය කරන්නේ නැද්ද? තේ බෝතලයක් අදාගෙන ළඟ තියාගෙන ඒ මිනිසුන්ව හුදේ ඉඳලා රෑ වෙනකම් විවේචනය කරන්නේ නැද්ද? අපාස කරන්නේ නැද්ද? දැන් මෙතන සුදුසීලයාද වටින්නේ, සිල්වතාද වටින්නේ, පුතුජනයාද වටින්නේ, එහෙම නැත්නම් ඒ ආර්ය මාර්ගයේ වඩන තාපසයද වටින්නේ කියලා බැලුවාම අර පුතුජනයා දුස්සීලයා අර කියන ಗುಣ වඩන කෙනාට වඩා වටිනවා කියලා අපි හැමෝම දැන් තේරෙනවා, අපි හැමෝම දන්නවා. එනම් මේ කියන මහන්නේ අපි හදන්නට ඕනේ, මේ කියන දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ වැරදිච්ච තැන් තියෙනවා. මම මේ වගේ චරිතයක් කියන මහන්නේ අපි තුල තියෙනවා නේද? මම පැවිද්දෙක් කියන මාන්නය තියෙනව නේද? ඒ නිසා පැවිද්දා කිසිම කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. පැවිද්දා කිසිම කෙනෙකුට ඊළා වෙන්නේ නැහැ. පැවිද්දා කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. පැවිද්දා කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි කියන මාන්නයක් අපි තුල නැද්ද? පැවිද්දා කියන්නේ යාචකයා ඉල්ලාගෙන කාලා ගස් යට ඉන්න කෙනා, අම්මේ තාත්තෙක් නැතුව දරුවෙක් යන්නේ නම් නැතුව එයා අසරණ වෙච්ච අන්ත අසරණ දුගී යාචකයෙක් කියන එක තේරෙන්නේ නැද්ද? එහෙනම් මානකමේ මහන්නේ දැන් අපට තියෙනවා නේද? අපට ලැබිච්ච පැවිදිකමේ මහන්නේ අපි නඩත්තු කරනවා නේද? අපි රකින්න සීලයේ මාන්නිය ඇති වෙලා නැද්ද? ධර්ම අවබෝධයේ මාන්නිය අපිට නැද්ද? අපි තුල තියෙන මාර්ගඵල ඥානයේ මාන්නිය අපිට නැද්ද? මෙන්න මේ කියන දුර්වලකම් අපේ ජීවිතවලත් පවතිනවා නම් මේ ලබාවු මිනිසත් භවයේ නිවන් දකින්න කැමැති වෙන සියල්ලෝ මේ කියන හඩුව නිවැරදි කරන්නට ඕනේ. අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මාන්නය වැඩෙනවා කිනක අපි දැනගෙන නිතරම සීයෙන් ඒ මාන්නය ප්‍රතික්ෂේප කරන්නට ඕනේ, නිරෝධ කරන්නට ඕනේ. එදා අපි මේ ගස්කොළන් දිහා බැලුවා. ඒ සෑම ගස්කොළන් දිහා බලනකොටම අපට මේ ගස්කොළන් වල පෙනුනේ ගස්කොළන් කියලා විතරයි. අද මේ හැම දෙයක්ම අණු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. අණුවේ භ්‍රමණ වේගය අඩු වෙනකොට ඒ අණු ජීර්ණේ වෙලා ගැලවිලා වැටෙනවා. ඒ කියන්නේ මේ ගස ජීර්ණේ වෙනවා, දිරාපත් වෙනවා. මෙන්න මේ දැක්ක නිසා අපිට මාන්නයක් ඇති වෙන්නේ නැද්ද? පුතුජනයාට වඩා මට මේ ධර්මයේ ගැඹුරෙන් පේනවා කියන මාන්නය අපි තුල දැන් දවස ගානේ පෝෂණය වෙන්නේ නැද්ද? හේතුඵල ධාමෙන් කිසිම දෙයක් එදා දැක්කේ නැහැ. නමුත් මේ හැම හිරියවක්ම, හැම චංචල වීමක්ම හේතුඵල ධාමක වශයෙන් දකිනවා. මෙන්න මේ වගේ දැනුමක් තියෙන කෙනෙක් මම, මේ වගේ ලෝකයේ දකින තාපසේ මම කියන මාන්නය දැන් අපි තුල වැඩිලා නැද්ද? ඒ නිසා මේ විදිහට දකින්න බැරි කට්ටිය අවතක් සේරු කරන්නේ නැද්ද? නින්දාවටපත් කරන්නේ නැද්ද? ඒ කට්ටිය දුර්වලයි, ඒ කට්ටිය මෝඩයි, බොළඳයි කියලා විවේචනය කරන්නේ නැද්ද? දැන් මේ මාන්නය වතුර දදා පැල කරනවා. මේ මාන්නය දවස ගානේ පෝෂණය වෙනවා. ආර්ය ශ්‍රාවකයා කියන්නේ නියතමානි වෙනවා. කොහොමද කියලා කිව්වොත් හොඳම උදාහරණය තමයි තථාගත ගෞතමයන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ සෑම නාම රූපයක්ම අඳුරනෝසේක. උන්වහන්සේ මේ ලෝකේ සෑම ධර්මයක්ම දන්නාසේක. උන්වහන්සේගේ බණ හැවිල්ලා උන්වහන්සේටම දේශනා කරනවා. උන්වහන්සේගේ නියතමානිකම, අවංකභාවය, බිම වාඩි වෙලා සාදු කිය කිය ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ගුණය අපි තුල තියෙනවද? අපි දන්න දෙයක් තව කෙනෙක් කියනවා නම් ඒ දේ මමත් දන්නවයි කියලා මාන්නෙන් ඒක යටපත් කරගන්නවා. ඒක කියන්න දෙන්නේ නැහැ. කියන්න හෙන කෙනාට බාධා කරනවා. හේතුව ඒක අපි දන්නවයි කියන මාන්නියතර නඩත්තු කරන්නේ නැද්ද? අපි දන්න කාරණාවට වඩා අඩුවෙන් කෙනෙක් දේශනා කරනවා නම්, ඒ ධර්මයට වඩා ගැඹුරු එකක් අපි දන්නවා නම්, ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ නැද්ද? මේ හැම තැනම තියෙන්නේ මාන්නය. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වැඩිච්ච මාන්නයක් මේ තියෙන්නේ. අධිකව ධර්මය දැනගත්තා කියන මාන්නය, අනිත්‍යයට වඩා මම ප්‍රඥාවෙන් පෝෂිතයි කියන මාන්නය, අනිත්‍යයට වඩා මම දැනුමෙන් ඉයලයි කියන මාන්නය, මේක ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් වැඩිච්ච මාන්නයක්. මේක තුල පවතින්නේ නැවත නැවත ඉපදීමේ ස්වභාවයක්, දුක උරුම කරගැනීමේ ස්වභාවයක්. මේ අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ. අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ මෝඩකම් අපට තිබුණා. කවුරු මොනවා කිව්වත් ඒක ආගන්න මේ මානසිකත්වයේ තියෙන්න ඕනේ නේද? ගෞතම තථාගතයන් වහන්සේට සර්වඥතා ඥානයේ තියෙන ඒ උත්තමයාට පුළුවන් නම් සාමාන්‍ය කෙනෙක් ඇවිල්ලා මාර්ගඵලයක් නැති කෙනෙක් ඇවිල්ලා ගෞතම බුදුහාඳුරෝ කියන්නේ මේ වගේ ධර්මයක් කියලා දේශනා කරනකොට ඒ ගෞතම බුදුහාඳුරෝ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ නියතමානිකම මේ ලෝකේ කිසිම කෙනෙකු තුළ දකින්න නොලැබෙන එකක් නේද? එවගේ යටාත් පහත් කමක්, කීකරු කමක්, නියතමානිකමක් අපේ ජීවිතවල තියෙනවා නම් අපිට ඒ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා නේද? පුංචි අත්තවුරුදු පුංචි සාමණේර ස්වාමීන් වහන්සේ නමං සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුර බිමට වැදෙනවා කියලා. අනේ සාදු සාදු ස්වාමිනී, ගොඩාක් පිං කියලා ඒ වැරද්ද නිවැරදි කරගන්නවා. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවට පමණ දෙවෙනි වෙන ඒ තරම් ප්‍රඥාවේ අග්‍ර වෙන ඒ මහා ශ්‍රාවකයාට පවා නියතමානිකම තිබුණාර පුංචි කෙනෙක් කියන දේ පිළි අරගෙන නියතමානිව ඒක පිළිපදින්න. අද සාමණේර කෙනෙක් අපට උපසම්පදා භික්ෂුවක් වන අපට උපදේශයක් දුන්නාම සාමණේරයා කවුද මාව හදන්න? සාමණේරයාට තියෙන ඒ වත්කම මොකද්ද? මට උපදෙස් දෙන්න. සාමණේරය වෙනවා මට කමටහන් දෙන්න කියන මාන්‍ය නිසා අපේ ලේනාර පුපුරන්නේ නැද්ද? ඒ ශ්‍රාවකයන්ට පාර දෙන්න තරම් අපිට ද්වේෂය අටගන්නේ නැද්ද? මේ දුර්වලකම් තාම 2600ක් කළාත් මේ බුද්ධ ශාසනය අපි නිවැරදි කරගෙන නැහැ නේද? සර්වඥතා ඥාණයට පමණ දෙවෙනි වෙන මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රඥාවේ ආලෝකයේ වෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට අර සාමණේර පුංචි ආමඳුරංගෙන් උපදෙස් අරගෙන වැරදි නිවැරදි කරන්න පුළුවන් නම් ඒ පුංචි සාමණේර ස්වාමින් වහන්සේලාගේ ආවාද අනුශාසනා නියතමානීව අවංකව පිළිගන්න පුළුවන් නම් අපි ඊට වඩා උතුම් නෑ නේද? සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා උතුම් නම් අපට වඩා බාලයේගේ කමඨාන අපට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ තරම් අපි ප්‍රඥාවෙන් අග්‍ර නැත්නම්, ඒ තරම් දැනුමෙන් රාත්බෝධියෙන් අපි සම්පූර්ණත්වයට පැමිණිලා නැත්නම් පාර යන හිඟන්නගේ උපදෙස් අපි පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? උම්මත්තකේ කැවිලා අවවාදයක් දුන්නාම ඒ අවවාදයේ තුල සත්‍යයක් තියෙනවා නම් ඒකත් පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මෙන්න මේ දුර්වලකම් අපි තුල තියෙනවා. අපේ මාන්න්‍ය අපි නඩත්තු කරනවා. අපේ උපසම්පදා මාන්න්‍ය අපි පෝෂණය කරනවා. අපේ මානකම තුල, අපේ සීලය, අපි තුල තියෙන ගුණය, අපේ දැනුම, ඒ කියන සෑම දෙයක් තුලම සැඟවිච්ච මාන්න්‍ය අපි නඩත්තු කරනවා, පෝෂණය කරනවා. මේ කියන දුර්වලකම් අඩුපාඩු හදා ගන්නට ඕනේ. අපේ ජීවිතවල අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ වගේ උම්මත්තක ස්වභාවයක් අපි තුළ පැවතිලා තියෙනවා. අපි දන්නේම නැතුව නැවත නැවත භවගාමි පැවත්මක් නිර්මාණය කරලා තියෙනවා. අපේ ජීවිත කාලය පුරාවටම අපි මාර්ගයේ වඩන ගමන් ඒ තුළ මාන්නයකුත් වඩලා තියෙනවා. මේ සංසාරේ අපිට මොන නොගැසිච්ච බුදුවරයෙක් ඉන්නවද? මේ ගෞතම සම්බුද්ධ ශාසනේ දැන් ඉපදිලා ඉන්නවයි කියලා කියන්නේ මේ බුදුහාඳුරත් මුණ ගැහිලා ඉවරයි නේද? හැම බුද්ධ ශාසනයේම ජීවමාන බුදුහාඳුරෝ මුණ නොගැසුණත් ඒ ශාසනයේ පවතින කාලේ ඉපදිලා ඒ සද්ධර්මයේවත් අඩුම තරමින් ශ්‍රවණය කරලා තියෙනවා. එහෙනම් නේරාංජනා නදියේ වැලිවලට වඩා බුදුවරු පාළ වුණා නම්, එච්චර බුද්ධ ශාසනවල අපිත් ඉපදුණා නම් කොයියේ ධර්මවලින් වැඩ හරින් නැහනේ? ඒ ධර්මවලින් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි හරියත් වෙලා නැහනේ. මෙච්චර කාලයක් අපි කරලා තියන්නේ පංචකාම පිනවන එක නම්, ඒ හැම සද්ධර්මයේ තුලින්ම ඉපදීමක් නම් නිර්මාණය වෙලා තියෙන්නේ, ඒ හැම තැනම අපි වඩලා තියෙන්නේ මේ මාන්නේ නෙමෙයිද? මේ උඩඟුකම, අහංකාරකම, හිතුවක්කාරකම නැද්ද? වංශයක ඉපදෙන්න බෑ, වංශේ මාන්නේ නඩත්තු කරනවා. අධ්‍යාපනයක් ලැබෙන්න බෑ, අධ්‍යාපනයේ මාන්නේ නඩත්තු කරනවා. උපසම්පදාව ලැබෙන්න බෑ, උපසම්පදා මාන්‍ය නඩත්තු කරනවා. වස් වැඩි වෙන්න බෑ, වස් මාන්‍ය නඩත්තු කරනවා. ගුණයක් වැඩෙන්න බෑ, ඒ ගුණයේ මාන්‍ය නඩත්තු කරනවා. භාවනාවක් තේරෙන්න බෑ, ඒ භාවනාවේ මාන්‍ය නඩත්තු කරනවා. ධර්මයක් අවබෝධ වෙන්න බෑ, ප්‍රත්‍යක්ෂ වෙන්න බෑ, ඒ ප්‍රත්‍යක්ෂ වෙච්ච අවබෝධ වෙච්ච ධර්මයේ මාන්‍ය නඩත්තු කරනවා. මොනතරම් දුර්වලද අපි මේ මිනිස්සුත් භවයේ තුල. පුතුජන ස්වභාවය තුළ ඉන්න පුතුජනයක් අරන් බැලුවාම මෙච්චර මාන්නයක් ඒ මනුස්සයා තුළ නැහැ. ඒ මනුස්සයා නිතරම අසරණයි. ඒ මනුස්සයා දන්නවා වැරදි අඩුපාඩු දහස් ගණන් තියෙනවා. අනේ මොන අවවාදයක්ද? ඒ මනුස්සයා නිතරම නියතමානි වෙනවා. ඉදිරිපත් වෙන්නේ නැහැ, තර්ක කරන්නේ නැහැ. ඒ මනුස්සයාගේ අඩු කියන්න ගත්තාම පොළොව පලාගෙන යන්න වෙනවා. ඒ නිසා කට පියාගෙන ඉන්නවා, කාටවත් දොස් කියන්නේ නැහැ. ඇයි? ඒ දොස් වලට වඩා අඩුපාඩු තමන් තුළ තියෙනවා. එනම් පුතුජන ලෝකයේ ඉන්න දුස්සීලයා මොනතරම් අවංකද, නියතමානිද, මොනතරම් කීකරුද, මොනතරම් ඉවසීමද, තවත් කෙනෙකුගේ අඩුවක් කියන්න බෑ. තමන් තුළ 150ක් විතර තියෙනවා. ඒ වාගේම අඩුපාඩු. ඒ නිසා එයා කටපියාගෙන ඉන්නවා. සිල්වතා ගුණවතා තුළ ඒ අඩුව නැති නිසා කෑගග අනිත් අයට බැනලා නින්දා කරලා අපහාස කරලා හැම තැනම අර පුතුජනයාට වඩා පුතුජනය කියලා ඔප්පු කරන්නේ නැද්ද? අර දුස්සීලයාට වඩාමම දුස්සීලයි කියලා ඔප්පු කරන්නේ නැද්ද? මේ හැම තැනම තියෙන්නේ මාන්න්‍ය ප්‍රශ්නයන්. මේ දුර්වලකම නිවැරදි කරන්නට ඕනේ. මේ අඩුපාඩු දැන්වත් අදා ගන්න නැත්නම් කොහොමද අපි පිරිනිවන් පාන්නේ? සතර පායට වැටෙන්නේ නැතුව අපි කොහොමද මේ සංසාර දුකෙන් නිදහස් වෙන්නේ? මේ වගේ උම්මත්තකව වෙලා ඉන්නවනම් ගස්ගල් අඳුරන් නැත්තම්, පව්පෙන් අඳුරන් නැත්තම්, හේතුඵල ධාම අඳුරන් නැත්තම්, වඩන කමඨානේ කෙලෙස් වැඩෙනවනම්, පුරුදු කරන භාවනාව තුලත් මාන්නයක් වැඩෙනවනම්, මේ වගේ මානසිකත්වයෙන් මේ වගේ අඩු දැනුමක් තියෙන අපි කොහොමද සසරෙන් එතර වෙන්නේ? බෞද්ධයා කියන්නේ බුද්ධිමතා. භාග්‍යතුන් වහන්සේගේ සරණ යන ආර්ය ශ්‍රාවකයා කියන්නේ ප්‍රඥාව පාරමිතාවක් වශයෙන් නිතරම වඩන්නා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ වෙන මොකක් නෙමෙයි, සම්පූර්ණ ප්‍රඥා පාරමිතාව. මේ හැම දෙයක්ම ඇත්ත ඇත්ත සැටියෙන් දකිනවනම්, හැම දෙයක්ම නිවීම වශයෙන් දකිනවනම්, දැන් දවස ගන්න ලෝභ දේශ මොහ වලින් නිදහස් වෙන්නේ නැද්ද? ලෝභ දේශ මොහ වලින් නම් අපගේ උම්මත්තක ස්වභාවය නිර්මාණය වෙන්නේ, පුතුජන ලෝකයේ හැදෙන්නේ ඒ ලෝභ දේශ මොහ වලින් නම්. හැම දෙයක්ම නිවැරදි ලෙස දකිනකොට, නිවෙන ලෙස දකිනකොට මේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්, ඒ වැඩෙන දේ තුළින් ලෝභ දේශ මොහ නිරෝධ වෙනවා නම් දවස ගන්න ප්‍රඥාව පෝෂණය වෙන්නේ නැද්ද? දවස ගන්න ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙන්නේ නැද්ද? එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් වෙන්නේ කොමක්ද? පුතුජන ස්වභාවය අතුරුදාන් වෙන එක, හැම දෙයක්ම ඇත්ත තේරෙන එක, හැම දේ තුළම නිවීම ඇති වෙන එක. එහෙනම් එයා ගොඩාක් ප්‍රඥාවන්තයි, කෙලෙස් මාර්ගයෙන් බේරෙනවා, කිසිම කෙලෙසයකට අසු වෙන්නේ නැහැ. එයා සංසාරයේ කවදරි දවසක පිරිනිවෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ප්‍රඥා පාරමිතාව. මේක ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න වඩන්න කෙලෙස් වලට අහු වෙන්නේ නැහැ. දැන් එයා ප්‍රඥාවන්ත නැද්ද? අත්තවරුදු රාතන් වහන්සේ මේ ලෝකේ කිසිම කෙලෙසයකට අහු වෙන්නේ නැත්නම්, ඒ අත්තවරුදු පුංචි රාතන් වහන්සේ තුල තියෙන්නේ මොන හද්දකීමක්ද? මොන අවබෝධයක්ද? උන්වහන්සේ තුල තියෙන්නේ ප්‍රඥාවේ පරිපූර්ණත්වය. ඒ නිසා කිසිම කෙලෙසයකට සිතවිල්ලකින්වත් රිංගන්න බෑ. ඒ තරම් ප්‍රඥාවන්තයි, ඒ තරම් චිත්තානුපස්සනාවෙන් පරිපූර්ණයි. එහෙනම් අපේ ජීවිතවල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් අපි ප්‍රඥා වඩලා නැහැ. අපි වඩලා තින්නේ මෝහය, මුලාව, එහෙම නැත්නම් මාන්නය. මේ කේන දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ. මේ කේන අඩුපාඩුකම් හදා ගන්නට ඕනේ. අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකමින් අපි කෙලෙස් නඩත්තු කළා, මාන්නය පෝෂණය කළා. දකින්න හැම දෙයක් තුළම අපි දකින දේ මෙන්න මේ දෙයයි, මේකේ තියෙන සත්‍ය මේක, මම දැක්කයි කියන මාන්නය අපි තුළ ඇති වෙනවා. දැන් අපි කර්මානුරූපීව දකිනවා නම් අපි හැම දෙයක්ම කර්මයෙන් දකින්න දක්ෂයි කියන මාන්නය අපි නඩත්තු කරනවා. හැම දෙයක්ම හේතුඵල ධාමයෙන් දකිනවා. මෙන්න මේ අවබෝධයේ මාසතුව තියෙනවා, මේ අවබෝධයෙන් තමයි මං ජීවත් වෙන්නේ කියන මාන්නය අපි නඩත්තු කරන්නේ නැද්ද? මෙච්චර දුර්වල චරිතයක් කළා අපි කොහමද rahat වෙන්නේ? අපි කොහමද විමුක්තියටපත් වෙන්නේ? තවත් කෙනෙකුට නිවෙන්න බණක් කියන්නේ කොහමද? අපේ නිවීම මේ තරම් ඈත්ලා නම්, අපේ නිවීමට අපිම සම්පූර්ණම ප්‍රතික්ෂේප කරගෙන නම්, අපේ නිවීමට අපිම විරුද්ධව කටයුතු කරනවා නම්, කොහමද තවත් කෙනෙකුගේ නිවීමට අපි උදව් කරන්නේ? ඇයින දේ තුළ අපට තරහා යනවා නම්, තරහා යන බව දැනගත්තාම අපි ඒ තරහව නිවන්නේ. දැන් ඉස්සර වාගේ නෙමෙයි, තරහව ඇති වෙනකොට මට දැනෙනවා ඒ අවබෝධය තියෙනවායි කියලා. මාන්නයක් අදා ගන්න නැද්ද? ඒ මාන්නය දවස ගානේ පෝෂණය කරන්නේ නැද්ද? බලන්න, සම්මා සෝතය තුළ මාන්නය වැඩ නැටි, සම්මා දිට්ඨිය තුළ මාන්නය වැඩ නැටි. අපි නොදැනුවත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් මෙච්චර කාලයක් මාන්නය වැඩුවා, මාන්නය පෝෂණය කළා. මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්න, මේ ලබාපු මිනිසත් භවේවත් rahat වෙලා පිරිනිවන් පාන්න, මේ ගෞතම බුද්ධ ශාසනයටවත් පින් සිද්ධ වෙන්න, මේ අඩුපාඩු හදාගෙන පිරිනිවන් පාන්න අවශ්‍ය කටයුතු කරමු. ඒ වගේම තමයි කතා කරන හැම මොහොතක් ගානේ අපේ සම්මා වාචාව තුළ අපට මාන්නයක් ඇදෙනවා. දැන් ඉස්සර වාගේ නෙමෙයි, මම දෙතිස් කතාවලින් වැළකිලා කියලා මාන්නය ඇදෙන්නේ නැද්ද? පරුසාවාච, පිසුනාවාච, සම්පප්පලාප, මුසාවාද මගේ වචනවල නැහැ කියන මාන්නය අපට ඇති වෙන්නේ නැද්ද? බොහොම අනුකම්පාවෙන්, කරුණාවෙන්, දයාවෙන් කතා කරන ඒ දක්ෂකම වැඩිලා කියලා මාන්නය අපට නැද්ද? පින්වත් උපාසකේනි, පින්වත් මෑණියනි කියලා කතා කරන්න ඒ අයට ආමන්ත්‍රණය කරන්න තරම් මගේ වචනය පිරිසිදු වෙලා ඒක මෛත්‍රියෙන් පිරීලා කියලා මාන්නයක් වැඩෙන්නේ නැද්ද? ඒ හැම තැනම සම්මා වාචාව තුළින් මාන්නයක් නඩත්තු කරනවා, සම්මා වාචාව තුළින් මාන්නයක් නිර්මාණය කරනවා. දවස ගානේ දන්නේ නැතුව අර පැලවලට පොර දාලා වතුර දාලා ඒක වගා කරනවා වාගේ මාන්නය පෝෂණය කරනවා. මේ මෙන්න මේ අදුපාඩු හදා ගන්නට ඕනේ, මේ දුර්වලකම් නිවැරදි කර ගන්නට ඕනේ, මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් අපේ චරිතයේ එන්න එන්න සංවර වෙනකොට, භාවනාව වැඩි වෙනකොට, කායික ඉරියාවල් වල තැම්පත් භාවය වැඩි වෙනකොට, අපි ගාගලක් වාගේ එකතන වෙලා ඉන්නකොට දැන් අපට විශාල සන්තෝෂයක් දැනෙනවා. ඉස්සර වාගේ කලබල නැහැ, ඉස්සර වාගේ කෑ ගන්න නැහැ, උඩපණින් නැහැ. සති දෙකක් තුනක් යනකොට කොහේ හරි ඇවිදින්න යන්න ඕනේ. මාස 3කට සැරයක් වත් මේ කකුල් වල ඉරි වැටෙනකන් ඇවිදින්න උවමනාවක් ඇති වෙනවා. ඒකට කියනවා රතගාය කියලා. ඇයි හැමදාම රතවල ගිහිල්ලා ගිහිල්ලා ගමන් වල ගිහිල්ලා ගිහිල්ලා මේ ලෝකයේ හැම තැනම සංසාරේ ඇවිදිලා ඇවිදිලා ඒකම මානසික ලෙඩක් වෙලා මාසයක් එක තැන ඉන්නකොට කොඩක් ඇවිදිලා එන්න ඕනේ. මාස 3කට සැරයක් ඇවිදින්න නැත්නම් ඒ ස්ථානයෙන් පිට වෙලා දවස් දෙකක් ඇවිදිලා ආවේ නැත්නම් නෑදෑය හිතමිත්‍රෝ හුරතල් කළේ නැත්නම් දරුව මුණුබුරාලා වඩාගත්තේ නැත්නම් සාංකාවක් ඇති වෙලා උම්මත්තක ස්වභාවයක් ඇති වෙලා ඉඳ ගන්න විදියක් නෑ, ඇලවෙන්න විදියක් නෑ, භාවනාව දෙන්නේ ඒ කිසිම මොහතක කිසිම වෙලාවක සංසුන් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි එයා තුල තියෙන අර ඇවිදීමේ ස්වභාවය නිතර නිතර ස්ථාන මාරු කර කර ඒ ලබාපු වින්දනයේ උම්මත්තක ස්වභාවය එයා තුල තාම ශක්තිමත්ව පවතිනවා. ඒ උම්මත්තක ස්වභාවය නිසා ඒ ඇවිදීමේ ඕමනාව නිසා විශාල කලබලකාරීත්වයක් එයා තුල තිබුණා. දැන් භාවනාව වැඩුණා, යථාර්ථය තේරුම් ගත්තා. හැම තැනම හැලීම් ගැටීම් තියෙන්නේ, මේවා නඩත්තු කෙරුවොත් ඉපදෙනවා කියලා තේරුම් ගත්තා. සියලුම බැඳීම් වලින් නිදහස් වුණා, සියලුම ඇලීම් වලින් නිදහස් වුණා. දරුව මුණුබුරාලා ඥාතියෝ මිත්‍රයෝ අමතක කළා. ඇවිදීමේ අදහස අත්හැරියා. එක තැන ඉන්න අදහස තීරණය ගත්තා. වීරියෙන් යුතුව දැන් කමටහන් වඩනවා. එක තැන මාස ගාණක් ඉන්නකොට දැම ප්‍රශ්නයක් ඇති වුණා. මොකද්ද? මම දැන් තැම්පත් වෙලා, දැන් ඇවිදීමේ අදහස නැහැ, දැන් මම ගොඩාක් ශ්‍රේෂ්ඨයි, කිසිම බැඳීමක් නැතුව, මාන්නයක් නැතුව, ඇවිදින් නැතුව එක තැන තැම්පත් වෙලා ඉන්න පුළුවන් කියලා ධම්මාන්‍යයක් ඇති වෙලා ඒකින තැම්පත් භාවය තුළ මාන්‍යයක් දන්නේම නැතුව පෝෂණය වෙනවා. ඒකින මාන්‍යය නඩත්තු කරනවා. ඉස්සර කාලේ මටත් ඔය ලෙඩේ තිබුණා, දැන් නැහැ. ඒ කියන්නේ දැන් මම ශ්‍රේෂ්ඨයි කියන මාන්‍යය නෙමෙයිද මේ කියන්නේ? ඇවිදින කට්ටියට කියනවා ඔය වගේ ඇවිදිලා බෑ, ඒ කාලේ මමත් ඇවිදිනා. කූපම් පොත් 20ක් විතර මාසයකට ඉවර වෙනවා. ලංකාවේ පේදුරු තුඩුවෙන් පටන් ගත්තාම දෙවුන්දොර තුඩුව දක්වා ඇවිද්දා. මේ තරම් ඇවිදිච්ච ගුණය මම අදාගත්තා. ඒ කියන්නේ දැන් ඒ මාන්නේ නේද මේ කියන්නේ? එහෙනම් අනිත් අයට සාපේක්ෂව මම අඩුපාඩු හදාගෙන ඒ අයට තියෙන දුර්වලකම් මන් තුල නැහැ. මේ හැම දෙයක් තුලම තැම්පත් භාවයේ තුල පවා සම්මා කම්මන්තේ පවා දැන් අපට මාන්නයක් වෙලා, සම්මා වායාමයේ මක මාන්නයක් වෙලා, සම්මා වාචාව මාන්නයක් වෙලා, සම්මා සෝතේ මාන්නයක් වෙලා, සම්මා දිට්ඨිය මාන්නයක් වෙලා මේ හැම තැනම මාන්නය ප්‍රගුණ වෙනවා, මාන්‍ය පෝෂණය වෙනවා. එහෙනම් කොහොමද සාසනයට රාතන් වහන්සේලා බිහි වෙන්නේ? එහෙනම් කොහොමද ලබාපු මිනිසත් භවයේ සම්මා දිට්ඨියට පත් වෙලා ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල මේ නොදැනුවත්ව වැඩෙන සෑම මාන්‍යක්ම ප්‍රඥාවෙන් දැකලා සීයෙන් දැකලා නිවැරදි කරන්නට ඕනේ, නිරෝධ කරන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි නිරෝධ ගාමිනී මානසිකත්වයට අපි පත් වෙන්නේ. එනා මේ ලබාපු මිනිසත් භවයේ නිරෝධ සමාපත්තියට පත් වෙන්නට ඕනේ නම් ඒකාන්ත වශයෙන්ම මේ කියන ಗುಣධර්මවල කමඨාංගවල මාන්නේ වැඩෙනවා. ඒ සෑම මාන්නයක්ම අපි නිරෝධ කරන්නට ඕනේ. සමහර උපාසක පින්වතුන් ඉන්නවා, ඇස් දෙක වාගෙන ඉන්නකොට බුදු පිළිමයක් දැක්කාම, ආලෝකයක් දැක්කාම පුදුම මාන්නයක් තියෙන්නේ. මයික්‍රෝෆෝනෙන් හැමෝටම කියනවා ඊයේ භාවනා වඩනකොට මේම පිළිම වහන්සේ දැක්කා, ඒ පිළිම වහන්සේ මේ විදිහට පාඨ කළා තිබුණා, මේ ආලෝකයක් දැක්කා, රුවන්වැලි සෑයේ චෛත්‍ය බුදුරස් වීදෙනවා මම දැක්කා කියලා. ඒ දැකපු දේවල් හැම දෙයක්ම තමන්ගේ මතකයෙන් අවදි වෙච්ච එක පරචිත්තේ තියෙන විදිය කෙනෙකුට විතරයි නේද? ඇස් දෙක වැව්වට පස්සේ අනාගතයයි යත අතීතයයි දකින්න පුළුවන්. දැන් මෙයාට පෙනිලා තියෙන්නේ පරචිත්තේ නෙමෙයි, පොබ්බේ නුවාසේ ඥානෙ නෙමෙයි, ඒ තැම්පතුවක් මතුවෙලා වෙල පේනවා. ඒම වගේම අපිට පොළ පේනවා, පුංචි කාලේ මතක් වෙනවා. ඒ වගේම අම්මා තාත්තාගේ ගෙවල් දොරවල් ඒ කාපුවා බීපුවා මතක් වෙනවා. දැන් අපට පරිචිත්තේ ඇදිලාද? අනාගතයේ දකින්න ඥානය තියෙනවද? අතීතයේ දකින්න ඥානය තියෙනවද? නෑ නේද? මේ හැම තැනම තියෙන්නේ මතකයන් අවදි වෙච්ච එක. මේ පුංචි දේවල් තේරෙන්නේ නැත්නම් එයාගේ දැනුම ගැන ආයි කතා කරන්න දෙයක් නෑ. එයාගේ අවබෝධය ගැන අපට කියන්න කිසිම දෙයක් නෑ. එයා තුල මාන්නයක් ඇති වෙලා එයා දැන් මාර්ගඵලයක ඉන්නවා, ධානයක ඉන්නවා. මෙන්න මේ දේවල් යට පේනවා, ප්‍රත්‍යක්ෂ වෙනවා. භාවනාව වැඩුණා කියන මේ මාන්නේ උම්මත්තක ස්වභාවය නඩත්තු කරනවා. මේක අද වර්තමානයේ ගොඩාක් අය තුල තියෙන ප්‍රශ්නයක්. මේ අඩුපාඩු අපි නිවැරදි කරගන්නට ඕනේ. මේ ලබාපු මිනිසත් භවයේ පිරිණිවන් පාන්නට නම් එහෙනම් අපගේ සම්මා සතිය පවා මාන්නයටපත් වෙන්නේ නැද්ද? සමහර සිතිවිලි වලින් ධර්මයේ ස්පර්ශ වෙනකොට, සියුම් දේවල් වැටෙනකොට, අනේ මේ දේ ප්‍රත්‍යක්ෂ වුණා, මේ දේ තේරුම් ගත්තා, මෙන්න මේ අවබෝධයේ මන් තුළ දැන් ඇති වුණා කියලා අනන්ත අප්‍රමාණ මාන්නය ඇති කරගෙන උම්මත්තකේ වාගේ සන්තෝෂ වෙවි. ඒ තේරිච්ච දේ හැම තැනම කිය කිය යන්නේ නැද්ද? මගේ ශ්‍රාවකේ කිටියා සේරිවාණිජ ජාතකයේ දේශනා කළාම, ඒකේ කමඨාන දේශනා කළාම, සේරිවාණි ජාතකයේ තුල නිර්වාණ පණිවිඩය ඒ විදර්ශනාව මතු කරලා පැහැදිලි කරලා දුන්නාම සන්තෝෂය වාව ගන්න බෑ. අනේ ස්වාමීනි, සේරිවාණි ජාතකයේ මට තේරුණා, සේරිවාණි ජාතකයේ තුල තියෙන කමඨානයි නිර්වාණ පණිවිඩයයි මට තේරුණා, මේක දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා කියන්නට ඕනේ, මගේ මාන ජීවිතයේ මට දම්පැන් දීපෝ හැමෝටම මේක කියන්න ඕනේ, මට කකුල් වල යටිපතුල් වල තියෙන රේඛා මැකෙනකම් මේක කියන්න මට අවසර දෙන්න, හැම තැනම ඇවිද ඇවිද මේක කියන්න අවසර දෙන්න. මම දැක්කේ ඒ ප්‍රත්‍යක්ෂ ඥානය නෙමෙයි, ඒ ශ්‍රාවකයා තුල තියෙන අවබෝධය නෙමෙයි, මේ සෙනෙහෙන් ඇතිවෙච්ච මාන්නයයි මම දැක්කේ. තමන් මේක ප්‍රත්‍යක්ෂ කළා, අනිත් අය මේක දකින්නේ නැහැ, අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. දැනට මේ ලෝකෙම තේරෙන්නේ මට විතරයි, මේ ලෝකෙම මේ අවබෝධය තියෙන්නේ මට විතරයි, ඒ නිසා මේක ලෝකෙටම කියන්න ඕනේ කියන මාන්නය තමන් තුල ඇති වෙලා නැද්ද? ඒ උම්මත්තක ස්වභාවය තුල තමන් නැවත පුදුජන ලෝකෙට වැටුණා. ඒක තමන්ට වැටහෙන්නේ නැත්නම් මොනතරම් බොළඳ චරිතයක්ද මම? මේ වගේ දුර්ලකම් අනන්තයි අප්‍රමාණයි. අපි තුල ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ සම්මා ශ්‍රවණය තුල, ඒ ශ්‍රෝතය තුල අපට මාන්නය හැදෙනවා, ඒ අවබෝධය තුල මාන්නය හැදෙනවා, ඒ දැනුම තුල මාන්නය හැදෙනවා, ඒ වැටහීම තුල මාන්නය හැදෙනවා. දැන් මේ දේවල් මට වැටහෙනවා, මේ දේවල් ප්‍රත්‍යක්ෂ වුණා කියලා මාන්නය හැදෙනවා. ඒ සෑම මාන්නයක් තුළම ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස නිර්මාණය වෙනවා. මේ පුංචි දේවල් තේරුම් ගන්න බැරි නම් අපිට කවදාවත් නිවන් දකින්න බෑ. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්ම, හැම කමඨාන තුළින්ම, හැම භාවනාවක් තුළින්ම මාන්නය ඇති නොවෙන්නට වග බලා ගන්න, සීයෙන් පරිසණය කරන්න, හැම දෙයක්ම විමසලා බලන්න, හැම දෙයක්ම ගවේෂණය කරන්න. අනේ මේ කමඨාන තුළ මාන්නයක් වැඩෙනවද? මේ භාවනාව තුළ මාන්නයක් වැඩෙනවද? මේ කියන ಗುಣධර්ම තුලින් මාන්නයක් වැඩෙනවද? මං ජීවත් වෙන ජීවන රටාව තුලින් මාන්නයක් වැඩෙනවද? මං පරිභෝජනය කරන මේ බඩු මුට්ටු වලින් මාන්නයක් වැඩෙනවද? මේ කියන සෑම විවේකයක් තුලින්ම මාන්නයක් වැඩෙනවද කියලා සෑම මොහොතක් ගන්න ගවේෂණය කරන්නට ඕනේ, පරික්ෂා කරන්නට ඕනේ, ගොඩාක් සියෙන් ඉන්නට ඕනේ. තමන් තුළ පුද්ගලයේ මාන්නයෙන් ඒ වගේ මමත්වයක් නිර්මාණය නොවන්නට, පුද්ගලයා නිර්මාණය වෙනවයි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්නේ නැහැ. ඒක ඉරහඳ වගේ විශ්වාසයි නිවන් දකින්න නැ කියන එකට. එහෙනම් නිවනට බාධා වෙන මේ මමත්වයේ මාන්නය ඒකාන්ත වශයෙන්ම නිරෝධ කරන්නට ඕනේ. අපේ හැම කමඨාණක්ම පුද්ගලයා නිරෝධ කරන එක නම්, ඒ නිරෝධ සමාපත්තියට පත් වෙන එක නම්, එහෙනම් සෑම කමඨාණක් තුළින්ම ඒකේන හඩුව නිර්මාණය නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. එහෙනම් මේ විදියට සෑම තප්පරයක් ගානේ, මොහොතක් ගානේ අපගේ කමඨාන් තුළින් අපි වඩන භාවනා තුළින්, අපගේ විවේකයේ තුළින්, අපේ පැවිදි ජීවිතයේ තුළින්, අපගේ වැටහීම අවබෝධයේ තුළින්, අපගේ උදකලාව තුළින් මාන්නයක් මමත්වයක් ඇති නොවෙන්නට වග බලා ගන්නට ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අද අනන්ත අප්‍රමාණ මාන්නය හැදිලා, අනන්ත අප්‍රමාණ මාන්නය පෝෂණය වෙනවා, අනන්ත අප්‍රමාණ එවැනි මාන්නය අපි නඩත්තු කරමින් ජීවත් වෙනවා. මෙන්න මේ දුර්වලකම් හද හදා ගන්න, මේ මොහොතේ ඉඳලා හදා ගන්න. ඊළඟ පැය වෙනකොට රාතන් වහන්සේ නමක් වශයෙන් මේ ශාසනයට ඇතුල් වෙන්න අපි හැමෝම මෙච්චර කාලයක් රාත් වෙන්නේ නැත්තේ, මාර්ගඵල වලට පත් වෙන්නේ නැත්තේ මෙන්න මේ උම්මත්තක ස්වභාවය නිසා, මේ අඩුපාඩු නිසා, මේ දුර්වලකම් නිසා, මේ හැම දෙයක්ම අඩුපාඩු අදාගෙන දුර්වලකම් නිවැරදි කරගෙන සියලුම දෙනා අපි මේ භවයේ රාත් වෙලා පිරිනිවන් පාණ්ඩර සුදුසුකම් ලැබලා ලෝක සත්‍යයත් මේ වගේ දුක් වලින් යනේන මන් නැතුව අතරමං වෙලා ඉන්නවා. ඒ සෑම අතරමං වෙච්ච කෙනාටම අපි ප්‍රත්‍යක්ෂ කරපු ඒ ධර්මයේ දේශනා කරමු. ඒ හැමෝට මේ මාර්ගය විවෘත කරලා දෙමු. අපට ලැබිච්ච නිර්වාණ සුවය, අපට ලැබිච්ච විමුක්තිය ඒ හැයටත් ලබා දෙමු. ඒ හැයට සතරෙන් එතර වෙන්න ඒ දොර විවෘත කරලා දෙමු. එහෙනම් අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල නොදැනුවත්ව වඩන මේ මමත්වය මේ මහන්නේ හද ඉඳලා නිරෝධ කරමු. සෑම කමඨාණා තුලින්ම මාන්නය වැඩෙන්නේ නැති වෙන්නට අපි 100න් අපේ සෑම අඩුපාඩුවක්ම නිවැරදි කරමු. හැම තැනම, හැම අවස්ථාවකම, හැම පරිභෝජනයක් තුලම, හැම මොහොතක් ගානේ මාන්නය නොවැදන්නට 100 පවත්වමු. එහෙනම් මේ දුර්වලකම් නිවැරදි කරමු. අපේ අධ්‍යාපනයේ නිසා අපට මේ මාන්නය තිබුණා නම්, අපේ උපසම්පදා නිසා මාන්නයක් තිබුණා නම්, අපගේ මානකම නිසා මාන්නයක් තිබුණා නම්, අපි ළඟ තියෙන දෙපොට සිවුර ඒ කඩ 45 යටපාය 31යි, මේක වටින එකක් අනිත් අයට නැති කඩ සිවුරක් මට තියෙනවායි කියලා ඒ සිවුර නිසා මාන්නයක් අපි තුල තියෙනවා නම්, මම ඉසබාලා බොහොම පිළිවෙලට පිරිසිදුකමෙන් ඉන්නවා, අනිත් අයට වඩා මම පිරිසිදුයි කියන මාන්නය තියෙනවා නම්, අනිත් අයට වඩා මං අල්පේච්චයි කියන මාන්නය තියෙනවා නම්, අනිත් අයට වඩා මම බොහොම සුළු ලෙස ජීවත් වෙන්නේ ලදදෙන් සන්තෝෂ වෙන්නේ කියන මාන්නය තමන්ට තියෙනවා නම්, අනිත් අයට වඩා නියතමානී කියලා මාන්නය තියෙනවා නම්, අනිත් අයට වඩා කීකරුයි කියලා මාන්නය තියෙනවා නම්, අනිත් අයට වඩා මම යටාත්පාත් කියන මාන්නය තියෙනවා නම්, ඒ සෑම මාන්නයක්ම හදාගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙන්න වැඩ කරන්න, දැන් ඇති අපි උම්මත්තකයෝ වාගේ වැඩ කළා, දැන් ඇති මාන්නය පෝෂණය කළා, දැන් ඇති මේ ශාසනය හැමදාම ඉපදිලා දුක් වින්දා, දැන් අපි ලබාපු මිනිසත් භවයේ ඒ මිනිසත් භවයේ අර්ථවත් කරන්න ඕන කාලේ පැමිණියා, මේ ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන කාලේ පැමිණියා, අපේ සේරම කුසල් ටික දැන් පරිසම් දුන්නා, සේරම පින් ටික පරිසම් දුන්නා, එහෙනම් මේ සෑම කුසලයක් පිනක්ම පරිසම් දීපෝ මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල පිරිණිවන් අපේ අවස්ථාව අපි හොඳට ප්‍රයෝජනෙට ගමු. හැම මොහොතක් ගානේ, හැම සැනයක් ගානේ මේ මාන්නය ඇති නොවෙන්නට 100 පවත්වමු. හැම කමඨාණක් තුළම නිර්මාණය වෙච්ච මාන්නය අපි නිරෝධ කරමු. හැම භාවනාවක් තුළම සංගවිච්ච මාන්නය නිරෝධ කරමු. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා දිට්ඨිය මේ ලෝකයේ දකිනකොට සම්මා දිට්ඨියෙන් මාන්නය ඇති නොවෙන්නට වග බලා ගනිමු. හැම දෙයක්ම ශ්‍රවණය කරනකොට සම්මා සෝතේ මාන්නය ඇති නොවෙන්නට වග බලා ගනිමු. කතා කරන හැම වචනයක් ගානේ අපේ ගුණ කියන්නේ නැද්ද? අපි නුවරනේ, අපි ගම්පලනේ, අපි ආවල් ද වවුනියා දිස්ත්‍රික්කේනේ, අපි මාතරනේ, අපි කොළඹනේ, අපි උප්පත්තියෙන් ඔස්ට්‍රේලියාවේ පුරවැසියානේ, අපි එංගලන්තේ මහරජිනිගේ මාලිගාව ළඟනේ, අපි නිව්යෝක් නගරේනේ ඉපදුනේ කියලා ඒ රට ජාතිය ගැන, ඒ වත්කම් ගැන, ඒ කාලයේ දීපේ දේශය ගැන, කුලය ගැන අපට අනන්ත අප්‍රමාණ මාන්නිය තියෙනවා. අපේ භාෂා හැකියාව ගැන අපට මාන්නිය තියෙනවා. අපගේ වයස මුණුබුරා ගිය වැඩිහිටි භාවය ගැන අපට මාන්නිය තියෙනවා. අපි පාවිච්චි කරන ඒ පාත්‍රයේ සරපුව, ඒ වගේම හැඳ ඇතිරිලි කොට්ටපැදුරු ගැන අපට මාන්නිය තියෙනවා. ඒ හැම දෙයක් තුළම පුද්ගලයෙක් ජීවත් වෙනවා, දන්නේම නැතුව පුද්ගලයෙක් නඩත්තු කරනවා. මේ කියන දුර්වලකම් නිවැරදි කරගනිමු. අපේ අඩුපාඩු නිවැරදි කරගෙන ඒ කාන්ත වශයෙන්ම රාත්‍තලා මිසක් මම නවතින්නේ නැ කියන වීරියෙන් ප්‍රතිපත්තියෙන් අද ඉඳලා කටයුතු කරමු. හැම දෙයක් තුළින්ම නඩත් වෙච්ච මාන්නිය නැති කරන්න, හැම දෙයක් තුළින්ම නිර්මාණය වෙන මාන්නය නිරෝධ කරන්න මේ මොහොතේ ඉඳලා 100න් කටයුතු කරමු. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මෙච්චර කාලයක් ඒ අවබෝධය තුල, දැනුම තුල, ඒ ප්‍රත්‍යක්ෂ ඥානය තුල හැම තැනම මාන්නය නිර්මාණය වුණා, පුද්ගලයෙක් නිර්මාණය වුණා. ඒ හැම දෙයක්ම නිරෝධ කරන අවස්ථාව දැන් අපට උදා වුණා. මේ සනේ ඉඳලා, මේ මොහොතේ ඉඳලා මේ කමඨාන අපි හැමෝම වඩමු, පුරුදු පුහුණු කරමු. හැම තැනම නිර්මාණය වෙමින් පවතින හැම තැනම පෝෂණය වෙමින් නඩත්තු වෙමින් පවතින මේ මාන්නේ මමත්වයේ පුද්ගල ස්වභාවය සම්පූර්ණයෙන්ම නිරෝධ කරලා සම්පූර්ණම එක නැති කරලා නිරෝධ සමාපත්තියට සමවැදෙලා පුද්ගලයෙක් නැත්තම් ඒකාන්ත වශයෙන්ම උප්පත්තියක් නෑ නේද? එහෙනම් නිරෝධ සමාපත්තිය තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි අපි හදන මේ මාන්නේ තුල අපගේ නිවීම පිරිනිවීම තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි මේ පුද්ගලයා මමත්වය ඇති නොවි ඒක නැති කිරීම තුල එහෙනම් අපි හැමෝම පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලැබලා ඉවරයි මේ මොහොතේ රාත් බෝධියට වැඩ කරන්න අපි හැමෝම මාර්ගයට වැටිලා ඉවරයි එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩමු මේ මොහොතේ ඉඳලා මේ ආර්ය අෂ්ටායික මාර්ගේ වඩමු අපේගේ දුර්වලකම් අඩුපාඩු හැම දෙයක්ම નિවරදි කරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආවිස කාලය තුල ඒ කාන්ත වශයෙන්ම මේ කමඨාන මේ අවබෝධය ಉಪಯೋಗී කරගෙන හැම මොහොතක් ගන්න සතර ඉරියව්වකින්ම මේ කමඨාන මේ ಗುಣධර්මයේ වඩලා මේ අඩුපාඩු નિවරදි කරලා ඒ කාන්ත වශයෙන්ම මේ බලාපපු මිනිසත් භවෙම රාත්‍තලා පිරිනිවන් පානවා ඒ කාන්ත වශයෙන්ම පිරිනිවන් පානවා කිසිම මොහතක නැවත ජාතිය ජරාවක් ඇති කරගන්නේ නැවත උප්පත්තියක් නිර්මාණය කරන්නේ පිරිනිවන් පාන එක පානවාමයි කියලා ඒකාන්ත වශයෙන් අපි තිසරණයට අපි පොරොන්දු වෙනවා අපි බුද්ධ ධම්ම සංඝයේ කියන තුනුරුවන් ඉදිරි අපි අදිස්ථාන කරනවා පොරොන්දු වෙනවා මේ කමඨාන වඩලා මේ කියන දැනුම අපගේ සතර ඉරියව්වෙම 100ෙන් පවත්තලා හැම මාන්නයක්ම නිරෝධ කරලා අපි සියලුම දෙනා පිරිනිවන් පානවා කියන එක එහෙනම් මේ කමඨාන මේ කමඨාන තුළින් අවබෝධය ලබා ගත්තා වූ දැනුම ප්‍රඥාව සියලුම දේවල් අපි සියලුම දෙනාගේ මේ භවයේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.